and then we end up getting out of our dark or desire. ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සම්ම මොක්ඛයන් ධම්මං සරණං කාලෝ අයං බදන්තා ධම්මං සරණං කාලෝ අයං බදන්තා ධම්මස්සවනේ කාලෝ අයං බදන්තා නමෝ චන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ නමෝ චන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ නමෝ චන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ උපනීයති ජීවිත මක්කමායෝ යරෝපනීතස්සන සංසිතානං ඒතං භයං මරණේ සික්ඛමානෝ පුඤ්ඤානි අයරාසුඛාවානි උපනීයති ජීවිත මක්කමායෝ යරෝපනීතස්සන සංසිතානං ඒතං භයං මරණේ සික්ඛමානෝ ලෝකාමිත්තං පජේ සංසිතෙන් හෝති විහාරවාසී ගරුතර මහත්මරත්නයේ නාමයයි කැදෙනවත් වාසනාවන්ත පින්තුනි අද විනරතු මොහොතා ආරංගල නමිනාස්ථානයේ සැකැති පින්තුන් ඉන්ද්‍රිය පාණ්ඩල උසන් සීලක පිළිතේ අවස්ථාවේදී මියම් තාවට නිමිත ධර්ම දේශනාවට මුඛාන්තිවට කරාබෝ ස්වාමීන් වහන්සේ කේතුනි අපේ ජීවිතයේදී අපේ දෙත්තමලින් මේ දේවල් අහනවා. ඒ අහන දේවල් වලින් වටිනා දේ ඇහියට ධර්මයේ සඳහන් වන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒක සඳහන් වන්නේ කවර අනුත්තරය කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ තමයි ධර්මය කියන. ඒක හේතුව තමයි අපි ජීවිතය හර බොහෝ දේවල් වලින් සිදු කෙරෙන්නේ අපේ කෙනෙක් නැති වෙන එක. ලෝක ද්වේෂාගේ කෙනෙක් නැති වෙනවා කියලා කියන්නේ අපි හිතන ඇතමිට අපට ලැබුවා කියලා. නමුත් පින්නතුනි ඒතුලින් වන්නේ අපේ හිතේ තියෙන සතුට නැති වෙන එක අපේ දුක වැඩි වෙන එකයි වෙන්නේ. නමුත් අප මේ ශ්‍රවණය කරන සද්ධර්මයේ තියෙන ලක්ෂණය තමයි මේ සද්ධර්මය තුළින් අපට පින්නතුනි ජීවිතයේ නිවීම පිළිබඳව මාවට කියාගෙන යනවා. එනිසා දෙකමනි මකන දෙය අතරින් වටිනාම උතුම් දේ ඇටියට බුදුහාමුදුර දේශනා කළේ ධර්මයේ ශ්‍රවණය කිරීම. එනිසා මේ පිළිතුරු සතුට වන්න මේ අසංගි ජීවිතවලින් වටිනාම දෙයක් අධිශ්‍රවණය කරනවායි කියලා. පින්නතුනි ලෝකයේ අය පිළිබඳව බුදුහාමුදුර සඳහන් කරනවා ලෝකයේ මිනිසු සතුට හොයාගෙන ලෝකයේ මිනිසු සැපත හොයාගෙන රැස් කරගන්න බොහෝ දේවල ලක්ෂණය ජරාවට පත්වීම, ලෙඩවීම, මහලුවීම. මිනිස්සු සැපේ හොයාගෙන ගිහිල්ලා සැපේ ලබනවායි කියලා ලබන්නේ මොනවද? ඇතැම් විට සුඛයන් ලබනවා, ඇතැම් විට ද්‍රව්‍යයන් ලබනවා, ඇතැම් විට යම් යම් ස්වභාවයන් රැකිරක්ෂාදී ලබනවා. ජීවිතේ සතුට හොයාගෙන ගිහිල්ලා ලබා ගන්න මේ දේවල් පින්නතුනි සැබෑටම ලක්ෂණින් ඒවා ජරාවට පත්වන, ලෙඩවීමට පත්වන, විනාශ ස්වභාවයට පත්වන දේවල් අපි මෙරක් කරන්නේ. එනිසා ලෝකේ මිනිස්සු බොහොම වෙනස්කර මහ වෙන පස්සේ නහොයා ගන්න මේ දේවල් වලින් අවසානයේ ලබන තෘප්තිය ගැන කල්පනා කරන විට සැමරෙතුම පින්තුනේ සතුටක් නෙවෙයි නවල තියෙන්නේ. ඇතැම් විට මද කලකට සතුටක් ලැබෙනවා. අල්ප ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ අවසානයේ තමයි බොහෝ කාලයක් දුක ඇතිවන හේතුව. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ පුද්ගලයන්ගේ සැපත පිළිබඳව සතුට පිළිබඳව සැනසීම පිළිබඳව උන්වහන්සේ දේශනා කරද්දී ඒ සඳහා උන්වහන්සේ ඒට කාරණා හැටියට සතුට ලැබීම සඳහා මාර්ගම කියන දේශනා කරන්නේ අර වගේ දිලාපත් වෙන මහල් වෙන ලෙඩ වෙන දේවල් නෙවෙයි. ඊට වඩා වටිනා දෙයක් තමයි උන්වහන්සේ ලෝකයට දේශනා කළේ. ඒ නිසා අද අප කරන්නේ පින්නතුනි ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය තමයි අනුසෝතගාමී. අනුසෝතගාමී කියලා කියන්නේ ගංගාව පහරට ගලාගෙන යනකොට ඒ ලෝකයේ අන්නව පල්ලමට ගලාගෙන යනවා. ලෝකයේ මිනිස්සු කරන්නේ සබුර කියලා හිතාගෙන ඇත පිනවන දේවල්, හන පිනවන දේවල්, නාසය, ශරීරය ආදී මේ ඉන්ද්‍රිය පිනවන දේවල් ගලාගෙන යනවා. අප කරන්නේ පිළිතුනීට වඩා වෙනස් දෙයක්. බුදුදහමේ කරන්නේ උඩුකම් බලායන ධර්මයක් බුදුදහම. ඒ දෙපොතියට සැබෑ අරමුණ සැබෑ ඉලක්කයක් බුදුදහමෙන් දේශනා කරලා තියෙනවා. ඒ තමයි පිළිතුනී විරාජියෝ ධර්ම. නිවීම සංහාරය කරන ධර්ම. මේ ධර්මයෙන් කරන්නේ පුද්ගලයාට අර දිරාපත් කරන ලෝකෙෙහි නොදිරා ඉන්න පුළුවන් විදියට ලෙඩ වෙන ලෝකෙ ඉන්න නොවේ ඉන්න පුරාම ගිය මාත්‍රිකත්වය ඇති කර දෙීමයි ධර්මයේ සිද්ධ කරන්නේ. ඒ නිසා අද මේ අප ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ පිළිතුනි. විරාපත් වෙන දේවල් සොයාගෙන ඒ තුලින් සතුටක් ලබා ගන්න උත්සාහ කරන ලෝකෙ අතුරින් අප කරන්නේ විරාපත් නොවන වූ ධර්මයක් ඔස්සේ සදාකාලික සුවයක් සඳහා මාව සංසාර ගැනීම. ඒ සාපේක්ෂව ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ඇටියටයි ධර්මයේ සඳහන් වන්නේ. බුද්ධෝත්පාද කාලයේද හොඳ නුවණකින් යුක්තව සම්මා දෘෂ්ටික දෙමෝපියන්ගේ දරුවන් හැටියට ධර්ම ශ්‍රවණය කරන සුදුසු ප්‍රදේශයක වාසය කිරීම බුදුදහමේ සලකන්නේ ඥාන සම්පත්තිය කියලා. අපේ ජීවිතේ නම් මෙච්චනයක් අවුරුදු 60ක් 70ක් උපරිම වූ සියක් ජීවත් වුණත් බුදුහාමුදුරේ දේශනා කරන්නේ මේක ක්ෂණයක් කියලා. කනෝ වේමා උපජ්ජරා කියලා ධර්මයේ සඳහන් වෙනවා මේ ක්ෂණය ඉක්මව ගන්න එපා, මේ ක්ෂණය අහිමි කරගන්න එපා කියලා. ඒකට හේතුව තමයි ක්ෂණයන් නොවන අවස්ථා 8ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරේ සඳහන් කරනවා කිසියම් කාලයක ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. ලෝකෙට ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනා කරන කාලේ සමහර සත්තු, සමහර සත්වයන් තිරිසංගත සත්ත්ව වෙලා උපදිනවා. මේ ඉපදිච්ච තිරිසංගත සත්තුන්ට බුදුවරයෙක් දකින්න ලැබුණත්, බුදුවරයෙක්ගේ දහමක් ඇතැමෙට කනට ඇහුණත්, ඒ දහමින් නිසිපත නෙලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙවෙනි අපාගත ස්ථානයක ඉඳලා සිටීම සරකන්නේ අක්ෂණයක් විදියට, අමෝගේ ස්ථානයක් විදියට. තවත් සමහර අවස්ථාවලදී පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරන කාලේ සමහර සත්‍යයන් කර්මානුරූපව නිරහී ඉපදිලා ඉන්නවා. මෙන්න මේ නිරහී ඉපදෙන සත්‍යයන්ට දහමේ ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඇතැම් විට බුදුහාමුදුරුවෝ එක නමක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේලා කීප නමක් ලෝකයේ පහළ වෙලා උන්වහන්සේලා පිරිනිවන් පාන ගියත් බුදුවරේ පහළ වෙලාද කියලාවත් ආරංචියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිරයක් සලකන්නේ අභවයේ ස්ථානයක් විදියට. තවත් සමහර අවස්ථාවලදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙනවා. උන්වහන්සේ ලෝක සත්‍යයට දුකෙන් නිවීමේ මාර්ගය සඳහන් කරනවා. ඒ මාර්ගය දේශනා කරමින් සමහර සත්‍යයන් දීර්ඝායුෂ දෙවිවරු වෙලා ඇතැම් විට බ්‍රහ්මයන් වෙලා උපදිනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන සත්‍යයන් ඇතැම් විට මහා කල්ප 4500 එක දිගට ආත්මව ගත කරනවා. ඇතැම්මනේ මිනිස් ලෝකයේ බුදුරජාණන් වහන්සේලා 19 1500ක් වගේ පහළ වෙලා යන කාලෙක එක මාතෘ භාවයේ සත්‍යයන් ඉන්න. අරූප ආචර බ්‍රහ්ම ලෝකවල ඇතැම්මිට සිත තියෙනවා ඇයි නෑ ලෝකයේ බුදුහාඳුරු කෙනෙක් පහළ වෙලාද කියලා දන්නේ නෑ බුදුරු ධම්මඥාන පහළ වෙලා කියලා. ඒ වගේම තව සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. එවැනි අවස්ථාවල සමහර මනස ලෝක ඉපදෙනවා. ඉපදුනාට ඈත ප්‍රදේශවල ඉපදෙන්නේ. දැන් කාලේ හැටියට නම් ඔය අප්‍රිකාව වගේ රටවල ඉතාම දුක්කර ගෝත්‍රික ජනයායන ප්‍රදේශවල ඉපදෙනවා. බුදුවරේ පහළ වෙලාද කියලා ආරක්ෂි මාත්‍රයක් අපිට ලැබෙන්නේ. එයා අන්ධකාරයේ ඉපදිච්ච හැටියට ජීවිත නිමාකරක් කරනවා. දහවලින් ගියට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් සමහර වෙලාවලදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. ඇතැම් විට ඒ බුදුහාමුදුර වැඩ සිටින ප්‍රදේශෙම වාසය කරනවා. වාසය කරාට මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ ගැඹේ මිත්‍යා මතවාදවල එළිමිලා තියෙන අයගේ දරුවන් හැටි ඉපදලා ඉන්නවා. දහමක් අහන්නට ඉගෙන ගුරු වෙන්නේ. ඒකට ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම වෙන පිළිසවක් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙනවා. ලෝකයාට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන අවස්ථාවේදී මනස ලෝක ඉපදෙනවා. බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙච්ච සමීප ප්‍රදේශයක වාසය කරනවා. නමුත් වෙනතන උපතින්ම අණ්ඩයි, බීරේ, ගොළුයි මේ වගේ ආබාධිත සත්වයන් පත් වෙනවා. ඒ ඇටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ දැන් මෙතන. ඒ වගේම සමහර අවස්ථාවල බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරනවා. ඒ සමීප ප්‍රදේශයක වාසය කරනවා. ඇතැම් විට ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවෙක් ඉපදෙනවා. නමුත් උපතින්ම මන්ද බුද්ධිකයි. ඒ ඇයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී පුද්ගලයන් ඉතාම භාග්‍ය සම්පන්නයන් හැටියට මිනිස් ලෝකයේ ඉපදෙලා හොඳ දෙමෝපියන්ගේ දරුවන් වෙලා මේ ලෝකෙට බිහි වුණත් හොඳ බුද්ධිමත් මට්ටමේ යුක්තව ඉපදුණත් ඉපදෙන ලෝකයේ දෙස බලනකොට මොකද සත්‍යය? ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා නැහැ. අබුද්ධෝත්පාද කාලය. මෙන්න මෙවැනි අවස්ථා කාලකන්නේ පින්නතුනේ අබෝවයේ ස්ථාන හැටියට. ඒව කියන්නේ අක්ෂණ කියලා. නැත්නම් අක්ෂණ කියලා කියනවා. අයෝක්‍ය අභාවයේ අවස්ථා 8ක් හැටියටයි මේ කාරණා සඳහන් වන්නේ. ඒතකොට මෙන්න මේ අබෝවයේ කාරණා 8 ජයගෙන යම් කෙනෙක් බුද්ධෝත්පාද කාලයක ත්‍රිහේතුක ප්‍රතිසංකේපී යුක්තව හොඳ බුද්ධිමත් මතකින් ඉපදිලා ඉන්නවා නම් මනුස්ස ලෝකේ ඒ ඉපදිච්ච අවස්ථාවේ යම් කෙනෙක් උපතින්ම අත් දෙකයි දෙපායි අහිමි වෙලා එකතැනම අවුරුදු 100ක් මන මුත්‍රාදී වගුරුවගෙන එකතැනම අවුරුදු 100ක් සිටියත් හොඳ බුද්ධි මට්ටමකින් නම් ඉන්නේ බුදුහාමුදුරු සඳහන් කරනවා එහෙම ජීවිත ගත කරන කෙනාගේ ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා. උපතින්ම අත්පා අහිමි වෙලා හැබැයි හොඳ බුද්ධියෙහි යුක්තව ඉපදුනා කෙනෙක් ඒ බුද්ධෝත්පාද කාලයක නම් ඒ තමන්ට හොඳට දෙතවන් ඇතන කාලයක නම් හොඳ බුද්ධියකින් යුක්තව ඉපදිච්ච කෙනෙක් නම් පින්නතුනි ඒකත් භාග්‍ය සම්පන්න අවස්ථාවක්. නමුත් ඒ අය අතරින් අපි ගත්ත දෙනි කොහොමද පින්නතුනි අපි ඒ සියලුම අභියෝග ජයගෙන හොඳ අංග ප්‍රත්‍ය යුක්තව ඉපදිච්ච මේ අවස්ථාවක් අරගෙන පින්නතුනි තාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මේ අවස්ථාව අදාපට දෙතෙන් දෙහිම වුණොතින් ධර්මයෙන් ප්‍රතිලාභ ලබා ගන්න තියෙන මේ අවස්ථාව අද මෙතෙන් දෙහිම වුණොතින් ආයි ඇතැම්මිට බුදුරු දහස් ගාණක් අත ඉදිරියේදී මොන හේද කියලා හිතන්නවත් බෑ අපට. සමහර අය හිතන ඇතැම්මිට ගෞතම බුදුහාමරගේ ශාසනය අපට අඟපර ලබන්න බැරි වුණොතින් ඉදිරියේ ලැබෙන මෛත්‍රී බුදුහාමරගේ ශාසනය අපට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා හිතනවා. එනතින මාතක තියාගන්න. මෛත්‍රිය බුදුහාමරගේ ශාසනයේ ප්‍රතිලාභ ලබා ගන්න කෙනෙක් කැමති වෙනවා නම් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පුද්ගලයා දැඩි කැපවීමක් කරන්න වෙනවා. දැඩි පරිශ්‍රමයක් කරපු කෙනෙකුට තමයි ඉදිරියේදී එළවෙන සමීප බුදුහාමර කෙනෙක් දකින්නවත් ලැබෙන්නේ. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක් ලැබෙනවා කියන පින්තුනි ඉතාම දුෂ්කර දෙයක්, ඉතාම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ කලාතුරකින් ලැබෙන අවස්ථාව අපි හැම දිනෙකම ලබාගෙන තියෙනවා. ඒ නිසා පින්නතන අපට මොනවා හිමි වුණත් අපිට මහා ධනයක් නැති වුණත්, මහා උගත්කම් නැති වුණත්, ලොකු රැකියාවක් නැති වුණත්, මහා ගේදොර නැති වුණත්, අපේ පින්නතුනි මහා මද පිටියක් පාරට පිටියක් අපි මෙවැනි කාලයක බුද්ධිමත් මිනිස්සෙක් කියලා ඉපදෙනවා කියන එක පින්නතුනි ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවක්. මේ නිසා අපට අපේ ජීවිතවල නොයෙක්ෙදී අනුභවයන් තියෙන පුළුවන්. නොයෙක්ෙදී ලැබෙදුක් තියෙන පුළුවන්. නොයෙක් ආකාරයේ ගේදොරවල ගැටලු තියෙන පුළුවන්. නොයෙක්ෙදී දෝදරුවන්ගේ ගැටලු තියෙන පුළුවන්. මේ මොනවා තිබ්බත් පින්නතුනි ඒ සියලටම වඩා වටිනාම දෙයක් අපි අපේ ජීවිතවල ලබාගෙන තියෙන. ඒ නිසා ජීවිතේ නිතරම සතුටෙන් ඉන්න. මේ ලැබෙච්ච දේ ගැන සතුටෙන් ඉන්න. සමහර අය ඇත්තට පුදයක් නැහැ කියලා, තපදු දෙයක් නැහැ කියලා දුක් විඳිනවා. කටහඬ වෙනවා. නමුත් දෙපා අනිමියයි ඉන්න ලෝකෙක අපි පින්නතුනි තපදු දෙයක් නැහැ, පෙරපු දෙයක් නැහැ කියලා දුක් විඳින දෙයක් නැහැ. ඇයි ඒ? අපට අනුගානේ දෙපා හරි තියෙනව නේද? දෙපාක් නැති ලෝකයේ මිනිස්සු ඉන්න ලෝකෙක අපි බුද්ධෝත්පාද කාලය සමින් වෙලා ඉන්න අප්‍රමාණ සත්‍යයන් ඉන්න මේ විශ්වයේ මෙතන සත්‍යයන් හැටියට අපි බුද්ධෝත්පාද කාලයක මිනිස්යන් වශයෙන් හොඳ බුද්ධි මට්ටමකින් ඉපදෙලින මේ අවස්ථාව ඉතාම වටින අවස්ථාවක් කියලා සමාන නිතරම හිතන්නේ. කොයි වයසේ හිටියත් ඇතැම් විට වයස වෙන්න පුළුවන්. බුදුහාරයන්ගේ කාලෙදී කියන පින්තන අවුරුදු 80 ගණන් වල 90 ගණන් වලයි මහණ වෙලා මාර්ගඵල ලැබලා රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ නිසා වයස නිලයේ ගැටලුව අපි මේ සඳහා කොයිතරම් කැප වෙනවද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ගැන කල්පනා කරමින් සමන් ලබාගෙන තියෙන මේ දුර්ලභ වටිනා වාග්ය සම්පන්න අවස්ථාව ගැන නිතරම තමයි හිතන්නේ. ඒ නිසා ලෝකේ ඉතාම කලාතුරකින් කොටි ප්‍රකොටි ගානකින් එක්කෙනෙකු ලැබෙන අවස්ථාවක් මේක. දැන් ලෝකේ දැනගන්නේ කොටි 680ක් 690ක් විතර ඉන්නේ. ඒ අර අපිටම ඉතාම සීමිත ප්‍රමාණයකටයි මේ භාග්‍ය සම්පන්න අවස්ථාව ලැබුණේ. බලන්න පිළිතුරු වෙනස්කම් තුන අපිට මේ එකට එකම පේන එකම ලෝකයේ සීිත සංගත ආත්මභාව විතරයි අපිට පේන්නේ. ඒ ලෝකයේ සත්‍යයක් කොච්චර නම් ඉන්නවද? කෝමෙන් කොච්චර ඉන්නවද? ආත ප්‍යාමින පක්ෂීන් කොච්චර ඉන්නවද? මූලෙ මාළු කොච්චර ඉන්නවද? බඩගායන සත්තු කොච්චර ඉන්නවද? ගැඩිවිල වාදීන්නේ පොතේ මතින් ඉන්න සත්යන් ඉන්නවද? වනගත සත්තුන් සිව් පාසතුන් කොයි තරම් නම් මේ සත්තු ඉන්නවද? ඒ අපට තියෙන එකමාත්ම භවයක් විතරයි. ඔය වගේ ආත්මවත් 32ක් මේ ලෝකයේ විශ්වයේ තියෙනවා. ඒ නිසා පින්තුනේ අපි ඉතාම සීමිත ප්‍රහාණයකට විතරක් ලැබෙන ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ළඟා ගන්නයි කියන එක නිතර මෙතනින් අප මෙහි කළ යුතුයි. එවැනි අවස්ථාවක් අපි ජීවිතෙන් ගන්න ප්‍රධානම කලය තමයි ධර්ම ශ්‍රවණය කිරීම සහ එම ධම්ම ගානුව අපේ ජීවිත සකසා ගැනීම. ඉතින් මේ හැම දිනකටම මේ භාග්‍ය සම්පන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ හැම දිනක්ම වාසනාවන්ත කිරිසක්. අද මා මේ පින්තුන ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකාවන් තෝරා ගත්තේ සංවිතේන ගාථාවර්ණය. මෙතෙන් ගාථා දෙකක් අපි සඳහන් කළා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් බුදුමහාමුදුර වහන්සේට ගාථාවක් සඳහන් කළා. උපනීයති ජීවිත මාත්මාවයෝ ජරෝපනේතස්සන සාධිපාන. ඒසං බරං මරණේ තෙක්ඛමානෝ ලෝකානිසං අජේ සංතිතෙක්කෝ. උපනීයති ජීවිතං ජීවිතයේ සත්‍යයන් මරණය කරා ලං වෙනවා. අප්‍රමාදෝ ආයුෂය ඉතාමටිකයි. ජරෝපනීතං කන සංකේතාන. ජරාවෙන් නැත්නම් මහලු භාවයක නිරතුරුවම ලක් වෙන පුද්ගලයාට සැබෑ පිළිසරණක් නැහැ. ඒ සං බණ මරණය පෙක්මානෝ. මෙන්න මේ පිළිබඳව වී ඇති වෙන තැනක් ආවිසින් පුඤ්ඤානි හෛරාජ සුඛාවහානි. සැපගෙන දෙන තින් දහම් සිද්ධ කරන්නේ නැහැ කියන එකයි ගාථාවේ තේරුම. මේ දෙවියන් මේ ගාථා ප්‍රකාශ කරාම බුදුහාමුදුරේ ගාථාව පොඩ්ඩක් වෙනස් කළා, වෙනස් ස්වරූපයකින් සඳහන් කළා. බුදුහාමුදුර සඳහන් කරන අපහමද උපනීයති ජීවිත මාක්කමායෝ ජරුපරිතක්කන සාතිකාන. ඒකයි භයං මරණය සිද්ධ මානෝ ලෝකානිසං අද මේ සංකේතකෝ අපිට ගෙන්තික වයසට යනවා නම් ටිගෙන්තික දිනාපත් වෙනවා නම් ටිගෙන්තික මරණය කරලා ලං වෙනවා නම් මේ ගැන බියක් ඇති වෙන කෙනා පුනිකරණක් කරන්න ඕන. නමුත් වඩාත්ම බුදුහාඳුර අගය කළේ මොකක්ද? ලෝකාමි සංඛය මේ සංකේතකෝ ලෝකයේ තියෙන ආශාව ලෝකයේ තියෙන ඇලීම දුරු කරන්න දැන් කියලා. සින්නතේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිතරම සිං කරන්න කියලා උනන්දු කරලා තියෙනවා. මා පුණ්‍යස්ස බහයි කියලා පිනට බය වෙන්න එපා කියලා සඳහන් කරනවා. පුණ්‍යයි කෛරාස සුඛාවාහනේ කියලා දේශනා කළා තියෙනවා. සැපගෙන දෙන පින්දාම් දේශනා කළා තියෙනවා. මා අන්‍යත පුණ්‍යස්ස ලබන්ත මාගනිස්සති. පින කුඩා කෙනක්ද ඒ කුඩා කෙන සමන් වෙත නැවත එන්නේ නැහැ කියලා පිනට අවමන් කරන්න එපා. පින සුර කොට කලකන්න එපා කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති පූරති දිහිරෝ පුණ්‍යස්ස හෝක සුභකම් පිනාකින. කලයට වතුර බින්දුව බින්දු එකතු වෙලා කලේ යම්කිසි අවස්ථාවක පිරී ඉතිරිලා යනවා වගේ. අපි කුඩා කුඩා හරකින් සංකල්ලා කාලෙදි මහා පුණ්‍යවන්තයන් බවට පත් වෙනවා කියලා. ඒ නිසා ඉල ලැබෙන සෑම අවස්ථාවකදීම පින්කම් කරන්න කියලා දේශනා කළා. ඇයි මෙහෙම දේශනා කළේ? සුඛෝ පුඤ්ඤස්ස වූත්‍යෝ. පින් කරනවා කියන්නේ සැප රැස් කිරීමක් කියලා සඳහන් කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් ජීවිතේ වැඩිපුර පින්කම් කළා කියනවා නම් ඒ කියන්නේ වැඩිපුර ජීවිතේ සැප රැස් කරගෙන ඉන්නේ. මොනවද පින්කම් කියලා කියන්නේ? දානමයන් පුණ්‍ය කිරියවත්තු සීලමයන් පුණ්‍ය කිරියවත්තු භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු වන්න පින්නතේ ත්‍රිවිධ පුණ්‍යස්තිය දානය සීලය භාවනාව. දානය කියන්නේ අපිට පින්නතේ විවිධ ආකාරයෙන් දෙන්න පුළුවන්. පුත්කලයන් අරමුණු කරගෙන කතා කිව්වාගේ නම් විවිධ විදිහේ මට්ටම් වලින් ණයට අපට දාන දෙන්න පුළුවන්. ඒ වගේම ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන සාමික දාන දෙන්න පුළුවන්. ඒ වගේම මරණයට නියම වෙලා ඉන්න සත්තු ඉන්නවනම් උදාහරණ පුළුවන් අපේ දාන දෙන්න පුළුවන්. ඒ වගේම මේ සියල්ලට වඩා පින්තුණි සම්ප දාන ධම්ම දාන ගිනාති කියපු ආකාරයට ධර්ම දාන දෙකින් කමඩ අපට සහභාග වෙන්න පුළුවන්. මේවා පින්කම් පින්තුණි. මේවා කරන්න කරන්න මොකද වන්නේ? අපේ ජීවිතවල පිළින් පිළිල යනවා. එහෙම පුණ්‍යවත්යන් බවට පත් වෙනකොට එක පැත්තකින් අපේදී අපට කරපු අකුසල ධර්ම මෙලෝ විපාක දෙන්න තියෙන නියමවා අකුසල යටපත් වෙනවා. මේ පින්නේ බලවත් වීම හේතුවෙන්. අනිත් එකට මේ ආත්ම භාවයෙන් අපට ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ ඉගෙනීම් කටයුතු වාස්තාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒ රැකිරක්ෂා වලින් වා ඉදිරියට යන ලැබෙනවා. ඒ වගේම ජීවත්වන කාලේ නිරෝගී භාවය ලැබෙනවා. අසලස්යෙන් උදව් උපකාර ලැබෙනවා. තොර සතුරන්ගෙන් එන තින කරදර අඩු වෙනවා. මෙන්න මේ බාහිරින් ලෙඩ දුක් වලින් එන තින කරදර තියන අඩු වෙනවා. මේ බාහිර පුබා සම්බාධක අඩු වෙනවා අපේ කුසලයේ බලවත් වීම හේතුවෙන්. දැන් සමහර අය කරදර හුඟා කෙනකොට අදහන් වෙන ඩෝලි පිළිස්වාර ගන්න හදහන බලනවා නේද? අදහන බලලා ඊට පස්සේ බෝලි හොයාම කියන කෝස් තියෙනවා. දැන් තින තින මේ අපල කාලයක් කියන්නේ මොකද්ද? අකල කාලයක් කියන්නේ අපි අතීතයේ කරපු කර්ම, උත්තර කර්ම විපාක දෙන කාලය. ඒතර බොහෝ දෙනෙක් මේ කරදර එනකම් ඉන්නවා. දැන් කාලය නෑ, පස්සේ යන වෙලා නෑ කියලා කිව්වලා අපල කාලයක් ආවට පස්සේ නම් එනවා. දැන් මේ 17, 14, 21 එක දිගටම හැම වෙලෙම එනවා. එතකොට නම් කාලය තියෙනවා. නමුත් වෙනතුනේ මකට දැනෙන නිතරම අපි පිනට බරව පින්කම් කරනවා නම් අපිට අපල කාලයක් කියලා අමුතුවෙන් ඉන්නේ නෑ. ඊතර සමාගයේ කුසලයේ බලවත් වෙන විදිහට තමයි චර්යාවන් සකසා ගන්න. ඒ නිසා මේදී ප්‍රධාන දෙයක් තමයි දානමය පින්කම් ඉදිරියට කරන්න. ඒ වගේම සමන්තම දාන දෙන්නේ බැරි නම් අත්ලෙක්යන් දාන දෙනකොට ඒ දානමය පින්කම් වල සහභාගී වන්න. ඒව දැකලා තමයි පින්නම් මොදන් වන්න. ඒවට තමයි ශ්‍රමයෙන් හරි සහයෝගය දක්වන්න. ඒ නිසා පින්කම් කරන්න එකතෙහි පින්තුලේ සල්ලි හොනේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ විවේක අවස්ථාවලදී දිව්‍ය ලෝකවල වැඩම කරනවා. වැඩම කරන අවස්ථාවේදී එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේට මුණ ගැහුණා. මහා දිව්‍ය විමානයක් ඇවිද වෙන දෙවි කෙනෙක්. ඒ වගේම මේ සමයේ තියෙන කුඩා දිව්‍ය විමානයක් තියෙන අල්පේ සංඛ්‍ය දෙවි කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ මේ දෙවියන් වල ඉපදීමේ පුණ්‍ය මහේ මේ පුණ්‍ය කර්ම මොනවද කියලා දෙවියන්ගෙන් ඇහුවා. අහලා බලනකොට අර පුරා දිවි ලෝකෙ ඉපදිලා ඉන්නේ දානය සඳහා වේදන් කරපු රජ කෙනෙක්. ඒ වේදන් කරපු මිලමුදල් අරගෙන දානය බෙදලා දානය සකස් කරපු කෙනා එයාගේ රජතුමාගේ සේවකයා අර මහා දිවි විමානේ ඉන්නව මහා මහා සම්බවසන්නේ දෙවියන් කිරියට. ਉਹ කිසිම දයක් වේදන් කළා නැහැ. ඔහු කලපින ශ්‍රද්ධාවෙන් මේ දානය සූදානම් කරලා පූජා කරපේක. බලන් පිනතනි දානයට වේදන් කරපු කෙනා අල්පේ සංකේ දෙවියනේ දානය සකස් කරපු කෙනා ඔව් මහේ සංකේ දෙවියනේ. මෙන්න මෙවැනි කතා පිළිබඳව රාත්‍රියක් විමාන වස්තුවාදී ගාථාවල දාස්ත්‍රාන් වල සංහන් වෙනවා. ඒ නිසා පිනතනි අපට නිතරම තීන්දුවක් කරන්න පුළුවන්. සීලමය අක්ෂෝණය කෙරේ වස්තු කීප ආකාරයට සිල්වත් ජීවිත ගත කිරීමක් මහත් සෝකුණේ මහිමයක්. පැත්තන දෙයක්. දානයට වඩා සීලය අනිකාසුදායි. සීලයට වඩා පින්තුනි භාවනාව අනිකාසුදායි. අපිට නිතරම මෛත්‍රී චේතනාවකින් බුදුහාමුදුරුවෝ පිළිබඳව බුද්ධ ඥානසුතියින් මේ ආදී කමට මනක් අනුව නිතර ඉන්න පුළුවන් නම් මේවට අමුදේ කාලේ වැය වෙන්නේ නැහැ. මේ සඳහා කාලේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඇවිදිනකොට බස් වල යනකොට ගෙදර දොරේ වැඩ කර ගන්නකොට අපිට නිතරම අනිත්‍යය සඳහා මෙත්සිත වඩන්නට පුළුවන්. ඒ නිසා අතුරු සැනකම් නමෝදා කර මෛත්‍රී භාන වඩනවා නම් කෙනෙක් බොහෝ කාලයක් මහ විශාල ප්‍රමාණයක් හන්දක් උසට දානයක් දුන්නට වඩා අනිසංසදායි සුළු වේලාවක් කරන මෛත්‍රී භානාව. ඒ නිසා භාවනා පිළිබඳව බුදුහාමුදුරුවෝ නිතරම අගය කරලා තින වර්ණනා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුණන් දෙවියා ප්‍රකාශ කළේ මොකක්ද අපේ ජීවිත පින්නතුණි නිතරම විපරිච්ඡ මොහොතේ පටන්ම ටිකෙන් ටික වයසට යන්නේ මේ සිතමණි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් වයසට ගිය අපි අවුරුදු 40 50කට ගියන පස්සේ කියලා. නමුත් පින්නතුණි වයසට යෑම ආරම්භ වුණේ විපරිච්ඡ මොහොතෙන් ගම්මයි. විපරිච්ඡ අවුරුදු 35 40ක් යනකම් ශරීරයේ ස්නායුල වර්ධනය වෙන ස්නායුල වැඩි. 40න් පස්සේ ටිකෙන් ටික වර්ධනය වෙන සෛල ප්‍රමාණය අඩු වෙනවා විනාශ වෙන සෛල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමයි ටිකෙන් ටික වයස යනවා කියන එක ප්‍රකට වන්නේ. නමුත් මේ සෛල දිරාවත් වීම උපදී පටන් සිද්ධ වුණා. ඒ නිසා බොහෝ දිනක් හිතන් ඉන්න පින්තුනි ජීවිතේදී සතුට ලැබෙන ටිකක් වැඩි විදිහට පස් වුණාට පස්සේ නැත්නම් ඒක ලස්සන ලබා ගත්තට පස්සේ නැත්නම් දරුවන්ගේ නිදහස් වුණාට පස්සේ ජීවිතේ සැපද ලැබෙන්නේ කියලා ජීවිතේ සැපත සතුට ලැබෙන අනාගතය කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. රැකියාක් ඉගෙන ගන්න කෙනෙක් ඉතින් ඉන්නවා ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ සතුට ලැබෙන්නේ කියලා. ඉගෙනගෙන ඉවර වෙච්ච කෙනෙක් ඊළඟට හිතනවා ජීවිතයේ සතුටමත් ගත කරන්න හැකියාවක් ලැබෙන්න ඕනේ කියලා. රැකියාවක් ලබා ගත්තොත් ඊළඟට හිතනවා සතුට ලැබෙනා නම් ගිහි පිනකම් හැටියට විවාහ වෙන්න ඕනේ කියලා. විවාහයෙන් ඊළඟට දරුවෝ අපේක්ෂා කරනවා. දරුවෝ ලැබුණාට පස්සේ තමයි ජීවිතේ සැනසීමක් තියෙන්නේ කියලා. ඊට පස්සේ දරුවෝ කුණාකාරී වෙනවා අනේ දරුවෝ ටික ඉක්මනට ලොකු කරගන්න නැත්නම් හොඳයි. ඊට පස්සේ තමයි මඩ ටික නිවි සැනසෙන්න ඉන්න පුළුවන්කම තියෙන්නේ කියලා. කොහොම කිහිල්ල කියලා අන්තිමට පිළිතුරු බලන්න දරුවෝත් ලොකු මහත්දලා අවුරුදු 60ක් ඇත්තේ ආව ගියාට පස්සේ බලනකොට සතුට හොයාගෙන අපි ගිහිල්ලා වෙලා ඉන්නකෝ වයසට ගිහිල්ලායි. සතුට අපිට අපි බලාපොරොත්තු වෙන සතුට අපිට ලැබිලා නැහැ. මුල් කාලේ ගෝවිඩ් අපි හිතන්නේ සතුට ලැබෙන අනාගතය කියලා. ඒ නිසා අපි අනාගතය ගැන හිතීට වැඩ කරනවා. අනාගතයේ කාලයක් ගත වුණාට පස්සේ ඊට පස්සේ දෙනවා අනාගතයේ නිවේ සතුට දින අතීතයේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අතීතයේ අර තියෙන පින්තූරයම එළියට ගන්නවා. පින්තූර කොට එහෙමනේ. ඊට පස්සේ කියනවා බලන්න මම පොඩි කාලේ කොච්චර සතුටෙන්ද හිටියේ. නැත්නම් ඉගෙන ගන්න කාලේ කොච්චර සතුටෙන්ද හිටියේ. ළමයි ටික කුඩා කාලේ කොච්චර අපි සතුටෙන්ද හිටියේ. දැන් බලන්න ළමයි අපි කර වෙලා ළමයි පේන්නවත් නැහැ ළඟට වත් නැහැ කියලා. මෙහෙම කාලේ ජීවිත ගත කරන්නේ. එතකොට කලකදී දෙන සතුට තියෙන අනාගතය කියලා වයසට ගියාම දෙන සතුට තියෙන අතීතය කියලා. එතකොට බලන් ගියාම සතුට විඳලා නැහැ. එහෙනම් සතුට තියෙන කවද්ද අපිට? සතුට තියෙන තැනදී හැබැයි ලැබෙන මේ වර්තමානයේ දත ගන්න මේ මොහොතේ. අනාගතේවත් අතීතේවත් නෙමෙයි. විරා බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයේදී 10ක් යට සැදෙලා උදෑසන ඒ ගහ මුලට වෙලා භාවනා යෝගී වෙන්න ගියා. මේ අවස්ථාවේ ජෙක්තර ආරාධ කුමාරේ බුදුහාමුදුරු හම්මෙන් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීන් අප ජීවත් වන්නේ ඉතාම විචිතුරු මන්දිරවල අපි සැකසන්නේ ඉතාම සුවපහසු යහන්වල එහෙම අපි ජීවත් වුණත් ඔබ වහන්සේ මේ ගහක් ඇරෙකට වෙන ඔබ වහන්සේ අපට වඩා සතුටින් ජීවත් වෙනවා නේද කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීන් මේකට හේතුව මොකද කියලා උන්වහන්සේ සඳහන් කරනවා රාජකුමාරයා අති සංඥාන් සෝචාමි නපජාපාමි නාගතං මම අතීතය ගැන දුක් වෙන්නේ නැහැ අනාගතය ගැන මහත් වූ ප්‍රාර්ථනා නැහැ පච්චුපන්නේ යැපෙමි වර්තමානයේ යැපෙලිනවා අන් ඒකයි මේ ප්‍රසාදයට මේ වර්ණවත්කමකට හේතුව කියලා එනිසා කෙනෙකුට වර්තමානයේ නොනින් ගත කරන්න පුළුවන් නම් වර්තමානයේ හැම දවසක්ම සතුටින් ගත කරන්න පුළුවන් නම් උදෑසන ආවදේශ මොහොත පටන්ම උදේට උදේට ගුරුන් නැදලා බුද්ධ පූජාව තියලා ඒ දිනේ හටේතු හොඳට සපර කරගන්න පුළුවන් නම් අපට රාත්‍රියේ නිදි නැන මොහොත පටන්ම හැම දවසක්ම සපල කරගන්න පුළුවන් නම් උදෑසන නැගිට මොහොත හිතනවා නම් අද තමයි ජීවිතේ හොඳම දවස් කියලා ආකල්පෙන් ගත කරන්න පුළුවන් නම් වෙනදෙනි අපට ඕනෑම වයසකදී ජීවිතේ ඉතාම තෘප්තිමත් සතුටෙන් ගත කිරීම හැකියාව දෙනවා ඒකෙන් කියන්නේ තමයි අනාගතයේ කරන දේවල් නොකර ඉන්න කියලා අනාගතය ගැන ඉගෙන ගන්නම නම් රැකිරක්ෂා කරනවා නම් යුතුයම් කරනවා නම් අපි ඉවත් කරනවා. එහෙම කරන අතරේදී පින්තුනි මේ වර්තමානයේ ගත වෙන මොහොතෙන් අපි ලබන්න පුළුවන් සතුට අපි ලබන්නට ඕන. ඒක තමයි සැබෑ අපේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් පින්තුනි මේ හැටියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක් අපේ ජීවිතවලින් වැඩිපුර කරගන්න පුළුවන් නම් එවැනි ජීවිතයක් වටිනා ජීවිතයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. එවැනි ඇති ජීවිතයේ සමාන්‍ය ගතන ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. එයාට සිහි කරන්න හොඳ දේවල් තියෙනවා. නමුත් සමහරේ වයසට යනකොට වයසට ගිහිල්ලා කල්පනා කරලා බලනකොට සතුට වෙන කරන දෙයක් නැහැ. ඇතැම් විට ධන ගහන්න තියෙනවා. ධර්මාංග ඉන්නවා. හොඳ ජීවිත රිනකටන් තියෙනවා. නමුත් ජීවිතේ සතුට නැහැ. බොහොම හුදකලා භාවයක් තියෙනවා. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි පිළිතුරු මේ තීම් කම් වල තියෙන අඩුපාඩුකම්. ප්‍රත්‍යහාරයේ තියෙන අඩුව. දන් දෙල තිබීමේ අඩුව. සිල් රැකල තිබීමේ අඩුව. දුකේ මගේ යාත්‍රාකාරයේ අසරණයට පිළිහෙට නොවි ඉඳීම ආදීන වෙන්නේ යන්නේ. එනිසා අපේ ජීවිතවල හැකිතා අනිතරු දෝපකාර කරනවා. හැකිතා ඥාන ආදී පින්නම් වලට අපි සහභාගී වුණා නම් හැකිතා සමාජ සිල්ම ජීවිත ගත කරා නම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කාලය ගත කරා නම් ඒ තා ප්‍රමාණ ජීවිතයේ සතුට වැඩි වෙනවා. වයසට ගිහිල්ලා හැරමිටින යන දවසේදී අපට අපේ ජීවිතය අතීතය ගැන හිතන ලොකු සතුටක් ඉන්න පුළුවන්. මෙන්න මේ පුණ්‍ය මන්ද ජීවිත ගත කරපු අය. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ගාථාව වෙනස් කරලා සංශෝධන සහිතව නැවත ප්‍රකාශ කරනවා. අර මුල් පාඩුවේ ගෙනෙන්න කියලා අවසාන පාඩුවේ සඳහන් කරනවා ඒතම් වයම් මරණයේ තේ ප්‍රමාණෝ ලෝකානිසං අජේ කන්ති පෙක්කෝ කිය. බුදුහාම සඳහන් කරන ලෝකයාට කියන ලෝකයේ පිළිමඩව තියෙන ඇල්ම දුරු කරගන්න ඒකයි වඩාත් වටිනා දේ කියලා. පින්කම් කරන එක වටිනවා. නමුත් වෙන වෙන අපි පින්කම් කරයි කියලා අපේ දුක නැති වෙන්නේ නැහැ. දැන් අපි කියමු එක්කෙනෙක් කියනවා ජීවිතේ මුගා පින්දාම් කරපු කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් කියනවා ඒතරම් පින්කම් නොකරපු කෙනෙක්. ජීවිතේ කරදරයක් ආපු අවස්ථාවේදී ධර්ම ලෙඩක් හැදිච්ච අවස්ථාවේදී තමගේ සමීප ඥාතියෙක් මිය ගිහිපු අවස්ථාවකදී ලොකු ධනහානියක් වෙච්ච අවස්ථාවේදී අර දන් දීපු කෙනයි දන් නොදීපු කෙනයි දෙන්නාම දුකටපත් වෙනවා දෙන්නාම හඬනවා දෙන්නාගේ ලොකු වෙනසක් නැහැ නමුත් පින්නතුනේ ධර්මයේ සැබෑලසම අපේ ජීවිතේට බහවිත කරා නම් මේ ලෝකෙට තියෙන ඇල්ම දුරු කිරීමෙන් තමයි දුක නැතිවන්නේ. ලෝකය කියලා කියන පින්නතුනි මොකදද? ලෝකය පිළිබඳව බුදුදහමේ නොයෙක් විදිහේ විග්‍රහයන් තියෙනවා. ඒ අතරේ ප්‍රධානම විග්‍රහය තමයි ලෝකය කියලා කියන පින්නතුනි අපේ ජීවිතයට. අපේ ජීවිතය ගැන අපි ලොකුවට හිතාගෙන ඉන්නවා. මොකක්ද අපේ ජීවිතය කියලා කියන්නේ? අපේ ජීවිතය කියලා කියන පින්නතුනි ස්කන්ධ පංචකයක එකතුවක්. රූපස්කන්ධය වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. රූපේ කියන කියන්නේ අපිට මේ බාහිර පේන භෞතික රූපය. මේ රූපේ ගැන අපි විවාහ හිතාගෙන ඉන්නවා. අපි හිතාගෙන මේ රූපේ වෙනස් වෙන්නේ නැහැ. මේ රූපය මගේමයි. මේ රූපය අනිත්‍යගේ රූප වලට වඩා ලස්සනයි. මේ රූපය මගේමයි කියලා දැඩි ආශාවෙන් ඉන්නවා. සමන්ගේ රූපය විතරක් නෙමෙයි. සමන්ගේ රූපයක් සමන් කරගෙන ඉන්න ගමන් අනිත් පැත්තෙන් අපි පරිහරණය කරන බඩු බාහිර තියෙන ඒවත් රූපස් සංවේද කරගෙන තියෙනවා. තමන්ගේ දෝදරුවන් වුණා නම් ඒත් මගේ මේකෙන් හිතාගෙන ඉන්නවා. මගේ මේකෙන් හිතාගෙන අනිත් පැත්තේ මොකද්ද? මේව හැමදාම වෙනස්ව ඉස්තිරව මගේ හැදෙර තියෙන්න ඕන කියන ආකල්පෙන් ඉන්නවා. එතකොට පින්නොත්නේ මතක තියාගන්න අපි මේවට යම්කා ඇලුම් කරා නම් අපි ඇලුම් කරලා තියෙන පින්නොත්නේ සැබෑලෙසම දුකටයි අපි ආසකට ලිපි. මේ පින්නොත්න් දැකලාදී රාත්‍රියේ කාලේදී ඔය ලාපු එහෙම දඩවල තියෙනකොට ඒ ලාපු වලට එනවා කුඩා සත්තු. ඒ සත්තු ඇවිල්ලා ලාපු දැල්ලට ඔහු යනවා. ලාපු දැල්ල කරා වේගින් මේ කුඩා සත්තු වෙනව නිර්වගේ සත්තු. ඒ සත්තු ඒ ලාපු දැල්ලට එන්නේ ඇයි? ලාපු දැල්ලට එන්නේ සියති හානි කරගන්නද? නෑ. එයාට කැමති යාර ලාපු දැල්ලේ ලක්ෂණට. ඒ කුඩා සත්තු මෙරුවැන්නේ සත්තු කුඩා ප්‍රමේ නැති සත්තු හිතනවා මේක ලොකු තෘප්තියක් කියේ. ඇවිල්ලා ඒ එළියට ලාම්පු දැලට පනිනවා. පැනල පොඩ්ඩක් හරි පර තියෙන නැවතයි ඒ දැලටම පනිනවා. නැරෙන කම් මේ දැලට පනිනවා. මේ එන සත්තු පිනතුනි කිසිම සතෙක් දුක් විඳින නෙවෙයි ඉන්නේ. මේ කිසිම සතෙක් ඉන්නේ කිසිම හානි කරගන්න නෙවෙයි. මේ එන සත්තු වෙන්නේ මෙතන සැපට තියේ කියලා. අන්නේ වගේ පිනතුනි අපත් අපේ ජීවිතවල අස්තනාකාර ඉන්ද්‍රිය වලට ඇතින් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දකිනවා. මෙන්න මේ දේවල් වලින් අපි හිතනවා සැපත ලැබෙනවායි කියලා. අර ලාම්පු දැල්ලට මේ පුඩා කොමින් වගේ අපි හිතනවා මේ වල සැපතක් තියෙයි කියලා. ඒ නිසා වැඩිපුරම අපි රූප බලනවා, වැඩිපුරම අපි ශබ්ද අහනවා, ඇටිතා සෑම වීම කාල දිව කිනවනවා, ඇගේ තා සුව පහසු දේවල් ස්පර්ශ කරනවා. පින්නතින් මේව වැඩිපුර අපි ලැබුවාය කියලා කියන්නේ අපිට හිතන වැඩන්නේ අපි සැප විඳාය කියලා. නමුත් සැබෑද සම්පින්නතින් අපි සැපයෙන් යම් ආස්වාදයක් ලැබුවට ඒ ආස්වාදේ ඉතාම සීමිතයි. වැඩිපුර ප්‍රමාණයක් අපි දුකයි විඳලා තියෙන්නේ. බුදුදහමෙන් නියම යථාර්ථය මෙන්න මෙතනයි තියෙන්නේ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ බාහිර දේවල් තමයි යම්සා ආසා කරන්නේ. යම්සා කැමති දේවල් මේ ලෝකේ තමයි තියෙනවා නම් යම්සා ප්‍රමාණයට ඒවට ආසා කරන්නේ. ඒ තා ප්‍රමාණයට පින්නතුනි අපට දුක එනවා. බාහිර භෞතික දේවල් වල ස්වභාවය තමයි ඒව ටිකින් ටික වයසට යනවා. ඒකේ යථා ස්වභාවය රූපය ගත්තොත් අපේ රූපය Tamange කියලා හිතුවට මේ රූපේ යථා ස්වභාවය තමයි වයසට යන්නේ. ඒකට අපට වළක් ගන්න බැහැ. නමුත් වෙනස් වෙන ලෝකයේ අය මේක හිතන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ මේ රූපේ එක වගේම හැමදාම තියෙනවා කියලා. හැමදාම ලස්සන රූපේ තියෙනවා, හැමදාම නිරෝගී වෙන්න ඕනේ, හැමදාම ජීවත් වෙන්න ඕනේ කියලා. නමුත් එහෙම නොවෙනකොට බොහෝ දෙනෙක් කනගාටු වෙනවා. බොහෝ දෙනෙක් දැන් මේක දෙවියන්ගේ ආරක්ෂා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී වෙන්න, වයසට යන්න එපා, තව කලක් ජීවත් වෙන්න කියලා පුද පූජා පවත්වනවා අපි. හරියට පින්නතු මේක රබර් බෝලයක් අතර ගත්තු කෙනෙක් ඒ රබර් බෝලේ වතුරට දානවා. අනේ මේ රබර් බෝලේ වතුර යන්නේ යන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා වගේ. බෝලයක් අරගෙන කවුරු හරි වටේට වන්දනා කරලා දෙවිවරුන්ගේ ආරක්ෂා ප්‍රාර්ථනා කරන අනේ දෙවියනේ දෙවියන් මන්දිය බලනවා නම් මේ පොලේ වතුර යට යන්න කියලා වතුරට දාන වාස් දෙකෙන් මාරේ කොහොම ගෞරවද? මොකද වෙන්නේ වතුරට යන්නද? කොහොම වතුර යට යන්නේ නැහැ පොලේ. පොලේ උඩමයි තියෙන්නේ. ඉතින් අපි බලනවා අනේ බලන්න දෙවියන් මන්දිය අබැරිව වස්නේ මෙච්චර මම හොඳට ඉන්නවා. මෙච්චර බලන්න මම පොලේ පන්සලට යන කෙනෙක්. මෙච්චර කලක් බලන්න පොලේ යට ගියේ නැහැ නේද කියලා. ඒ වගේම තව කෙනෙක් ලොකු ගලක් අරගෙන ඒ ගල ඉස්සරහින් තියලා ගලටත් වන්දනා කරලා හතර වටේ ඉන්න දෙවියන්ටත් වන්දනා කරලා කියනවා අනේ දෙවියනේ දෙවියන්ගේ අනුභවයෙන් මේ ගල වතුර උඩ තියෙන්නේ නැහැ කියලා වතුරට දානවා. වතුර ගලනකට පස්සේ ගල වතුර උඩ තියෙන්නේ ගල වතුර යකනවා. ඊට පස්සේ මෙයා හඬන වැලපුණා අනේ බලන්න මෙච්චරම දෙවියන්ට මේ පූජා කරලා මෙච්චර මම හදලා ඉඳලා මේ වගේ ප්‍රාර්ථනා කළ මේ ගල දැම බලන්න ගල වතුර යට ගියේ කියලා. එතකොට මිනිස්සුන් වරද තියෙනාර පොරේට ගලේද? ඒ දෙකියම නේ වරද තියෙන්නේ. වරද තියෙන්නේ කොහේද? ඔව් අපේ ඉතින් අපි මේ දෙක බලන්න බැලීමේ වරද ඇද්දී තියෙන්නේ. අන්න ඒ දෙයම තමයි මිනිස්සුන් අපේ ජීවිතය පිළිබඳව. ලෝකා නිසං කියලා කියන්නේ අපේ මේ ශරීරය හිත ඇතුළු මේ සමස්ත ජීවිත පද්ධතියටම අපි තියෙන ආශාව. මේ ආශාව අපි වැඩි කරගෙන මේ දේවල් මගේ කියලා අපි ලං කරගෙන මේ උපතෙන් අපේ කර්ම වේදියෙන් වෙනවට ආපුවාටි මේ අපේ මනස හිත මේ භෞතික දේක පිහිටලා දැන් තියෙන්නේ. මේ භෞතික දේ ශරීරය ඇතුලේ ලොකු සම්බන්ධයක් නැහැ තියෙනවා. කර්මානුක මේ ශරීරය ලැබුණට මේ ශරීරය දැනෙන්නේ නැහැ මේ එකක් තියෙනවද කියලා. ඉතින් අපි හිතාගෙන ශරීරය ඇතුලේ කියලා. ශරීරය දැනන්නේ මේ ශරීරෙමයි දිහිතයි කියලා. නමුත් අපි මෙතන හිතෙන් හිතාගෙන ඉන්නවා මේ ශරීරය මගේ කියලා. නමුත් ශාරීරික ස්වභාවයේ සමහර ගහක් පිටවුවාම ගහටගෙන ටික ලොකු වෙලා වයසට ගිහිල්ලා ගහ දරාපත් වෙනවා වගේ මේ භෞතික ශරීරය තින අපේ මේ ශාරීරික ස්වභාවය තමයි මේ වයසට යන එක. එහෙනම් වෙනතුනේ අප විසින් කුමක් කළ යුත්තේ? අප කළ යුත්තේ මේ ජීවිතයේ තියෙන මේ යථාර්ථය තේරුම් ගන්න එක. මේ යථාර්ථය තේරුම් අරගෙන මේ වෙනස නුවණින් දැකලා මේ වෙනසට පුළුවන් විදියට රූපේ වෙනස් වීමේදී හිත කම්පා නොවන විදිහේ මානසික ශක්තියක් ඇති කරගන්න. ඒ වගේම මේ සමාජ ලැබිච්ච රූපේ හැමදාම සමාජයි දෙන්නේ. මේ රූපේ කවදා හරි දවසක තමයි අත්හැරලා යන රූපයක් කියන බව නිතර මෙනෙහි කරන්නට ඕන. එහෙම කරන කෙනා මේ ලැබිච්ච සමාජයේ ශරීරය සහ ඒ වගේම සමාජය ඇතුළු කරන සමාජයේ දෝදරුවන්, ඥාතීන්, දෙමෝපියන්, වැඩිහිටියන් මේ ඒ වගේ දේවල් මේ හැමදේමක් වෙනස් වෙන ස්වභාවයක් නේද කියලා සමාන්වරින් දකිනවා. එහෙම නොවනින් දැකලා කෙනා ජීවිතය අන්තිම අවස්ථාවක ලෙඩ වෙනවා නම් ලෙඩ වෙච්ච වෙලාවේදී හඳන්නේ වැළපෙන්නේ නැහැ. මහලු වෙලා රූපේ වෙනස් වෙනකොට දුක් වෙන්නේ නැහැ. මරණාසන වෙලා යම්කිසි අසනීපයක් වෙච්ච වෙලාවේදී දුක් වෙන්නේ නැහැ. හඳන්නේ වැළපෙන්නේ නැහැ. දැන් සමහර අය ලෙඩ වුණාම මාදනම දුක් වෙනවා නේ මම තුන් හිතකින්වත් හිතුවේනේ මට මේ වගේ ලෙඩක් හැදේද කියලා සමහර අය අඬනවා. තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා සමහර අය කියනනේ. ඒ වගේම තමගේ ෆැමිලි තම ඥාතියෙක් විශේෂයෙන් වයසෙන් අඩු කෙනෙක් මිය ගියොත් ඒත් කියනවා මම හීනෙන්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වේදෝ කියලා. සිය කිය තමයි හඬන්නේ අපි නේ. එතකොට දැන් ලෙඩ වේද කියන එක තුන් හිතකින්වත් හිතලා නැහැ නේද? නම් බුදුහාම කොහොමද දේශනා කළේ? ව්‍යාධි ධම්මෝ මෙ ව්‍යාධෙන් අරතියතෝති අබින්හන් පච්චවෙකි ධම්ම. ලෙඩවෙනෙක් කෙනෙක් කියලා ඒ වගේම ලෙඩවීම ඉක්මවපු කෙනෙක් නෙවෙයි කියන එක අබින්හන් පච්චවෙකි ධම්ම. නිතරම මෙනෙහි කරන්න කියලා බුදුහාම දේශනා කළා. දැන් ලෙඩ වුණාට පස්සේ මෙයා කියන මොකක්ද කියලාද? මම තුන් හිතනින්වත් මේ ලෙඩේ හැදේ කියලා ඉතුරු නැහැ කියලා. ඒ කියන්නේ මොකද කියන්නේ? මේ පුද්ගලයා තුන් හිතනින්වත් බුදුන් සරණ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ කියන්නේ. මෙයා තුන් හිතකින්වත් බුදුබණ අහලයක පිළිපැදලා නැහැ. ඒ කියන්නේ කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මෙහි බුදුහාමුදුරුවෝ මෙව නිතරම සිහිපත් කරන්නේ මේ අනාගතයේ දුක එනවා. දුක එන්න කලින් පින්නතුන් මේව සිහි කිරීම හරියට අර වෙඩි වදින්න තියෙන කෙනෙක් වෙඩි නොවදින ඇඳුම් ඇඳගෙන ඉන්නවනේ. දැන් යුදට යන ඉස්සරහය ඊතරවටින්ම මොන දැන පුළුවන් විදියට යුද කැට්ට කියලා වර්ගයක් ඇඳලා තියෙනවා. දැන් මේකෙන් කරන්නේ ඉදිරියේ යන අනුරුවට මොන දැන? දැන් අපට පෙන්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ වෙඩි නොවදින ඇඳුමක් වගේ. වෙඩි නොවදින ඇඳුමක් කියලා කියන්නේ ඒ ඇඳුම මේ ශාරීරික නිවැරදිම තියෙන්නේ. ඒ රැකවරණයේ තියෙන පිටටයි. ධම්මෝ හරියනස්සති ධම්මචාරයන් කියලා කියන්නේ සමාරයි කරනවා ලෙඩ වෙන එකෙන් බේරෙන්න කියලා. සමාරයි දනව මරණය දෙනකින් බේරෙනවා ඒක නෙවෙයි. ධම්මෝහරේ රක්කදී ධම්මචාරී කියලා කියන්නේ දැහැමිවැල් එන්න කෙනා ධර්ම විසින් රකින්නවායි කියලා කියන්නේ ඌ අපායට නොගොත් ඌ සුගතියේ පිහිටවීමට උදව් උපකාරී වෙනවා කියන එකයි. ඒක රැකවරණය ලැබෙන අපට. ඒ නිසා ඇතැමෙන පරමා රූපව ධර්මය හැසෙන කියන කතාවේ මී යන්න පුළුවන්. හැබැයි මේක ඇත්ත දුගතිගාමි වෙන්නේ නැහැ. බුදුදහමේ හැටියට පින්නසින් ලොකු මාතෘර ලෙඩවීමවත් මරණයවත් නෙවෙයි. බුදුදහමේ හැටියට බුදුහාඳුර පුද්ගලයාට තියෙන සැබෑ අනුතුර හඳුනා ගන්නවා. මොකක්ද අපට තියෙන සැබෑ අනුතුර? අපට තියෙන සැබෑ අනුතුර පින්නසින් මරණයෙන් පස්සේ නැවත ඉපදීම. නැවත ඉපදීම කියන්නේ දුගතියක ඉපදෙන තින අවස්ථාව. මේකයි අනුතුර. අපි මෙලව ජීවිතයේ එළඹෙන සියලු මරණතුරු වැඩිමනත් අවුරුදු 100කට හේතු වෙන්න පුළුවන්. යම් කිසි අනුතුරක් වුණොත් උපරි මේක අනුතුරේ ප්‍රතිඵල විඳින තින අවුරුදු 100යි. නමුත් වෙනතුනි බැරි වෙලාවත් අපි දුගතිගාමි වුණොත් ඒ විඳින තින දුකේ අවස්ථාව දස්සොතින් තින තින අවුරුදු ගණන් ගණන් කරන්න බෑ සමහර වෙලාවට. දිනක් පින්නතුනේ බුදුහාමෙන් කාලේ වෙච්ච සිදුවීමක් මෙයන් දැනගන්න ඕන. එක්තරා සොරකමකට අහුවෙච්ච කෙනෙක් රජතුමා ඔහු වරදකරු බවට පත් කළා. ඔහුට දඬුවමක් දුන්නා. දඬුවම මොකද්ද? ඔහු උල තියන තීරණය කළා. දැන් මේ පින්නතුන් නන උල තියනවා කියන එක රජ කාලේ තිබ්බ දඬුවම. අච්චර පිටපස්සට කියලා ගැට ගහලා ඔහු උලක් මත පිළිවරනවා. නේද? අඩි 10ක් 20ක් ඉහළට තියෙන උලක ඉතාම තියෙන උලකම් ඔහුගේ පිටපස්සෙන් මොව රඳවනවා. දැන් මෙවැනි දඬුවමක් දුන්නොත් එවැනි දඬුවමක් දීපු ලක්වෙච්ච කෙනෙක් කොච්චර දුකකට පත් වේද? එවැනි කෙනා පින්නතුනි එක විට මී යන්නේ නැහැ. දැන් මෙතන දවසක් දෙකක් ගියේ උල මත කෑ ගහලා දුක් විඳලා නහයෙන් ඇස් දෙකෙන් කටින් ලේ වගුරු වල තමයි මී යන්නේ. මෙන්න මෙහෙම මේ උල කියපු කෙනා මෙහෙම උලේ ඉන්නකොට එක්තරා දෙවි කෙනෙක් මේ පුද්ගලයාව දැක්කා. දැකලා මොහොකේ ඉතාම කරුණාවෙන් මොහු ළඟට අහසින් ආවා. ඇවිල්ලා මොහුට කියනවා මොකද්ද? දැන් මේ කෙනා උලේ ඉන්න ගම මොහු කෑ ගහනවා. මොහු කියනවා අනේ මාව ඉක්මනට මැරෙන්නේ නෑ නේද කියලා කෑ ගහනවා. මේ දුක් විඳින කෙනා. මෙන්න කෑ ගහන කොට අර මෙතෙන් ආපු දෙවියා මොකද ප්‍රකාශ කරන්නේ? මේ දෙවියා කියනවා ඔබ මැරෙන්න එපා, ඔබ තව මොහොතක් හරි මේ මනුස්ස ලෝකේ ඉන්න. ඔබ මේ වටිනා අවස්ථාවක ඉන්නේ කියලා මේ දෙවියා මේ මිනිස්යාට කියනවා. මෙන්න කියනකොට පින්නතුනි මෙතනින්ම යනවා මේ දඬුවම නියම කරන්න මුල් වෙච්ච රජතුමා. රජතුමාට තේරෙනවා මේ තැනැත්තා මහසින් ඉන්නා මේක කියනවා. ඊට පස්සේ රජතුමා මේ දෙවියගෙන් අහනවා ඔබ මේ මියන් ඉන්න කෙනාගේ අතුරෙද්ද කියලා. මෙච්චර මේ දුකක් විඳින කෙනාට ජීවත් වෙන උනන්දු කරවන්නේ ඔබ මේ කෙනාගේ අතුරෙද්ද කියලා. එතකොට මේ දෙවියා ප්‍රකාශ කරනවා රජතුමනි ඒක මෙයාගේ අඟමට කියන දේ පොඩ්ඩක් එහාට යන් කියලා. ඒක එහාට එකන් ගිහින් රජතුමාට කාරණේ කියනවා. මොකද කාරණාව? කාරණාව තමයි මේ තැනැත්තා මෙතන මිය ගිහිල්ලා මෙතනින්ම මිය ගියොත් මෙයා ඉපදෙන්නේ අවීචි. අවීචි ඉපදුනොත් මීට වඩා 100 ගුණයකින් වැඩි දුකක් විඳින්න මෙයා යන්නේ. ඒ නිසයි මේ කියන්නේ මේ උල මතම තවත් ටිකක් ඉන්නේ කොහොමද කියලා. මේ උලෙන් ඉඳලා මැරුණොත් මැරෙල යන තැනේ දුක මීට වඩා වැඩි. දැන් බලන්න අපි සමහර පින්තුනේ ලෙඩ දුක් හැදුනහම ගෙදර කරදර ආවම නේද? ජීවිතේ ජීවත් වුණා ඇති කියලා හිතනවා නේද? ඒ ඇයි හොඳ උපමාවක් නේද? දැන් අපි ජීවිතේ පින්තුනේ කොයි තරම් දුකක් අපට ආවත් මේ උල මත විඳින දුක තරම් දුකක් නම් අපි කවුරුත් විඳින්නේ නැහැ නේද? එහෙනම් පින්තුනේ බලන්න අපි ඇත්තෙන්ම මිය ගිහිල්ලා ඉපදෙන තැන දිහා බලනකොට මේ ලෝකේ කොයි තරම් දුකක් විඳලා අපි මේ දුක ලොකු දුකක් වෙන්නේ නැහැ. එනිසා තමයි බුදුහම දේශනා කළේ මේ මනුස්ස ලෝකේ හැර දෑත දෙපය අහිමි වෙලා අවුරුදු 100 ජීවත් වුණා. මේ මිනිස් ආත්ම භාවයේදී මේ වැදගත්ම දේශනා කළේ. රජතුමා මේ සිද්ධාහල ඉතාම සංගේකයටපත් වුණා. සංගේකයටපත් වුණා විතරක් නෙවෙයි වහාම රාජපුරුෂයන්ට නියම කළා මේ පුද්ගලයා මේ මරණය නිදහස් කරන්න කියලා. ඔහු එතනින් බේරුවා. බේරුවට පස්සේ මේ පුද්ගලයා අර වේදනාවල් දුර වෙන්න බෙහෙත් ආදිය ගලවගෙන පස්සේ මෙයා මේ සතර ගැන කලකිරීම ඇති කරගෙන මෙයා පින්නතුනේ පස්ස කාලේ බුදුහාම වෙන මහණුණා. මහණුණා කරක් නේ මෙයා පස්ස කාලේ රහත් වුණා. ඒ තරම මෙයාට ජීවිත ආභෝධයක් ඇති වුණා. මේ සතර ස්වභාවය මේකයි කියලා. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ රූපය ගැන ලෝකාමි සම්පදේ සංකිටේකෝ කියලා මෙතන මේ සඳහන් කරන්නේ මේ ලෝකෙට තියෙන ඇල්ම බැඳීම දුරු කරගන්න කියන එක. ලෝකයේ කියන සමස්තය වශයෙන් මේ දේශනා කළේ රූපාදීමේ ස්කන්ධ පංචකය. අපි රූපයෙන් ගා කාසයෙන් මේ රූපයේ පිළිමනවති නැල්ම ටිකෙන් ටික දුරු කර ගන්න ඕන. මේ දුර කරගත් ප්‍රමාණිත පින්නතුනි අනාගතයේ දුක් විඳින්න කනගාටු වෙන තියෙන අවස්ථාව ඇති වෙනවා. ඒ වගේම වේදනා පිළිබඳව. වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා ආදී මේ තමන්ගේ ශරීරයට සහ මනසට දෙන වේදනාව. මේ වේදනාවක් පින්නතුනි ඉතාමත්වනිකව වෙනස් වෙන දෙයක්. මේ වේදනාව එක දිගටම සැප වේදනාවක් කියන්නේ නැත්නම් එක දිගටම දුක් වේදනාවක් කියන්නේ නැත්නම් අපේ ජීවිතයේම කියලා කියන්නේ මේ ඉරියව් වෙනස් කිරීමෙන් අපි මේ ගත කරන ජීවිතය. ඉතින් එවැනි ජීවිතයකදී මේ වේදනාව පිළිබඳවත් අපි නුවණින් තේරුම් ගන්නට ඕන. සැප වේදනාවක් කියලා දැන් මේක අපි විඳတဲ့ පින්නතුනි එක ඉතාම සුළු මොහොතකදී වෙනස් වෙනවා. ඒ සා වේදනාවක් අනිත්‍යව සමාන යුක්ත දෙයක්. ඊළඟ සංඥා. සංඥා කියලා කියන්නේ අපි බාහිර ලෝකයෙන් හඳුනාගෙන තියෙන දේවල්. මේ හඳුනාගෙන තියෙන දේවල් පින්නතුනි හැබැයිලෙ සම නැහැ. මරීචි උපමා සංඥා කියලා ධර්මයේ සඳහන් කරනවා. මේ හඳුනාගෙන තියෙන දේවල් නිර්ුද්ධක් වගේ. දැන් බාහිර ලෝකයේ තියෙන දේවල් අපි හිතන්නේ මේ සත්‍යලෙසම තියෙයි කියලා. නමුත් පින්නතුනි හැබැයිලෙසම ගත්තොතින් ඊට වඩා ආස්වාදි වෙනස් දෙයක්. අපි රාත්‍රියේ කාම යහස බලනකොට ආත්මයේ සමහර ග්‍රහකාරක අපට තියෙනවා කියලා පේනවා. නමුත් පින්නතුනි ඒ ඇසට අපිට පේනකොට ඒ ආලෝකයේ ග්‍රහකාරකාමෙන් නික්මිලා ඇතැම් විට අවුරුදු ආලෝක වර්ග 100 ගණන් ගිහින්න. අපේ ඇස් එකට ඒ ආලෝකේ පේනකොට ඒ ග්‍රහලෝකේ විනාශ වෙලා අවුරුදු 100 ගණන් ගිහින්න. එහෙනම් අපිට මේ ඇහැට පේන දේ යථාර්ථයද? මිරිඟුවක් ලෙස ඇහැට බලනකොට මුවන් ඒ මිරිඟුව පස්සේ දුවන මුලා වෙනවා. මුවා එකනේ මිරිඟුව සත්‍යවත් වෙන පියේ කියලා. නමුත් පින්නතුනි සැබෑ සමයම නැහැ. වේදනාව පුබලෝක මා කියලා කිව්ව වේදනාව දිය බුගලක් කියලා සඳහන් කළේ. වේදනාව ක්ෂණික වැටි වෙනවා ක්ෂණික නැති වෙනවා කිය වතුර වතුරෙන් ඇති වෙන අර කුඩා කොටස් ගැන මේ පිළිතුරු ගන්න ඒක වැඩි වෙනවා කියන්නේ ක්ෂණික නිරුද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි වේදනාව සංඥාව කියන දේ අප මුලා කරන දෙයක් මේ බාහිර ලෝකේ තියෙන දේවල් යථාලෙසම තියෙන පිළිතුරු මේ වෙනස් වීම පාදින ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. දැන් මේ වේගයෙන් කරකැවෙන විදුලි පංකාවකට බලනකොට අපට සාමාන්‍ය කෙනෙකුට පේන්නේ මේක රව මටම විදුලි පෙති තියෙ කියලා. නමුත් විදුලි පෙති හතරක් විතර තියෙනවා. බල්බ් එකක් ගත්තොත් තියෙන්නේ බල්බ් එක අපිට පේන්නේ නිතරම දිගටම එක දිගට පස් වෙලා තියෙනවා කියලා. නමුත් හැබැයි සමාජගත මේක නිවැරදිව පස් වෙන්නේ මේ තියෙන්නේ. අපේ ශරීරය ගත්ත මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින ස්වභාවය තියෙන ශක්තිලිසිත් එක්ක මේ තියෙන්නේ. ඒකට මෙන්න මේ ශක්තියන් ගැන යථා ස්වභාවය අපිට තේරෙනකොට අපිට වැටහෙනවා මේකට ඇලෙන කරන්දියක් මේ තුර නෑ කියලා. සංඛාර කියලා කියන්නේ සංඛාර හද රූපමා කියලා සඳහන් කරනවා. සංඛාර කියන්නේ අපේ සිතේ පහළ වෙන චේතනා. කුසල අකුසල රැස් කිරීම. හදලි කියන්නේ කෙසල් ගහකට. කෙසල් ගහේ අපි හරයක් තියාගෙන කියලා හිතාගෙන කෙසල් ගහේ පිටි ටිකෙන් ටික ගැලවුවාම අපිට හොයාගෙන ගියාම අන්තිමට කඳක් වගේ පොඩි කොටසක් අහු වෙනවා. නමුත් ඒකත් බලාගෙන ගියාම ඒකත් හරයක් නෑ. සංඛාර කියනේවත් අපේ සිතේ පහළන චේතනා කියනේවත් පිනතුනි යථා ස්වභාවය මේක. විඥාන. විඥාන කියන්නේ සිත. මායෝක මාච විඥාන කියලා සඳහන් කරනවා. විඥාන කියන්නේ මායාවක් කියලා. අපේ සිතෙන් යම් යම් දේවල් හිතුණට පිනතුනි ඒ සිතට පිටිවිලි පහළ වීම ඒකත් අපි හිතනට වඩා ආත්මසි වෙනස් දෙයක්. ඒ පිටිවිලි සැබෑලෙසම නැහැ. මෙන්න මේ පහ පිළිබඳවම රූප වේදනා සංඥා සංකාර පහෙන් බැහැර යම් කිසි දෙයක් ජීවිතය කියලා හිතාගෙන ඉන්නවා නම් ඒෙන් බැහැර කිසිම දෙයක් නෑ කියලා බුදුහාම දේශනා කරනවා. අපේ සමස්ත ජීවිතයම කියන්නේ මේකයි. මෙන්න මේ කොටස් පහ. අතීතයේ තිබිච්ච රූප, වර්තමානයේ රූප, අනාගත රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, තීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා 11 ආකාරයකට නෝනින් දකින්න ඕන. මෙන්න මේක පිටුපිටින් වැඩි වාර ගණනක් නෝනින් අපිට දකින්න පුළුවන් නම් රූපේ විතරක් නෙවෙයි. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ මේ පිළිබඳව මේ 11 ආකාරයට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වැඩිපුර වාර ගණනක් බලන්න පුළුවන් නම් ඒ බලපු ප්‍රමාණයට පිටුපිටින් තමන්ගේ ශරීරය පිළිබඳවත්, තමන්ගේ හිත පිළිබඳවත් අමං ඇතුළු කරන දේවල් පිළිබඳවත් කියන ඇල්ම දුර වෙනවා. බැඳීම අඩු වෙනවා. ආශාව අඩු වෙනවා. හැබැයි පිටුපිටින් ඇල්ම අඩු වුණාට බය වෙන දෙයක් නැහැ. එනකොට ඒක ඇල්ම අඩු කරගත්තට අපි එක දෙයක් තියාගන්නවා. මොකද තියාගන්නේ? යුතුයකම් කියන එක ඉතුරු කරගන්නවා. දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට යුතුයකම් තියෙනවා නම් මේ අවබෝධය ලැබිච්ච කෙනා යුතුයකම් කැහැරහරින්නේ නැහැ. ධර්මයේ නොතේරිච්ච යට වඩා පින්නතුනි ධර්මයේ තේරුම් ගත්ත කෙනා තමයි වඩාත්ම යුතුයකම් කරන්නේ. විසාකාව අවුරුදු 7 සෝවාන් වෙච්ච කෙනෙක්, මේ යථාර්ථ යම්ක මට්ටමකට දැකපු කෙනෙක්, ඒ ඉතාම සාර්ථක දුරස්ත ජීවිතයක් ගත කළා. මේ යථාර්ථය මොන්නේ ප්‍රත්‍යක්ෂ කරපු පරිව සාම්ද්‍රෝ අන්තිම කාලේ තමයි ඉවසට ගිහිලා තමයි ආපට යුතුයකම් එක කරා. මේ යථාර්ථය දැකපු පරිව සාම්ද්‍රෝම තමන්ගේ මේ ඉස්සලා ස්වභාවයක අම්ම කෙනෙක් ප්‍රේතියක් වශයෙන් සිටි අම්ම කෙනෙකුට සින් අනුමෝදන් කිරීම සඳහා පින්න පාතේ ගිහිල්ලා දානයක් දීලා ඒ අම්මට පින් අනුමෝදන් කළා. අම්ම සුගතිගාමී කෙරෙව්වා. මේ යථාර්ථය මොලින් අවබෝධ කරගත් උරහතන් වහන්සේ තමයි පින්තුනේ අනුරාධපුර යුගයේ සුවන්හලිතය හදන්න, ලෝවා මහා ප්‍රාසාදය හදන්න, සූපාරාමය හදන්න මේවට අනුශාසනා කළේ. සාමාන්‍ය කෙනෙක් ගොඩනැගිල්ලක් හදනකොට උපරිම වශයෙන් මග තියෙන අවුරුදු 100යි. ගොඩනැගිල්ලක් හදනකොට නිර්මාණයක් කරනකොට වර්තමානයේ වග තියෙන අවුරුදු 100යි. නමුත් මේ අනිත්‍ය දුක නැත් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගත් රහතන් වහන්සේලා අනුශාසනා කරු මේ ගොඩනැගිල්ල වග තියෙන අවුරුදු 100ද? ඔව්, අඩුම ගානේ අවුරුදු 1000කටවත් ගැරන්ටියක් දීලා තමයි හදන්නේ. එහෙනම් වඩාත්ම සාර්ථක ජීවිත ගත කරන්නේ අනිත්‍ය දුක් අනාත්ම තේරුම් ගත්ත කෙනාද තේරුම් නොගෙන ඉන්න කෙනාද? ඔය තේරුම් ගත්ත කෙනා තමයි පින්නතුනි හුඟක් හොඳට යුතුයම් කරන්නේ. හුඟක් හොඳට දෙමව්පියන් කරකන්නේ. හුඟක් හොඳට නිර්මාණ කරන්නේ. සවිචක්තිමත් ගොඩනැගිලි ඉදි කරන්නේ. ඒ නිසා සමහර අය බයයි මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් දෙමව්පියන් කරලා යාරි දෙමව්පියන් කරකන්න කෙනින් නැති වෙන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා මේ යථාර්ථය අවබෝධ කරගත්ත ප්‍රමාණයට අපට එක පැත්තකින් අපේ ජීවිත සාර්ථකයි, අනිත් පැත්තෙන් අපට බාහිරින් එන දුක් ටික නැති වෙනවා. ලෙඩ වෙනකොටම තමයි සමාකල්පියම දැනගෙන ඉන්නේ. මේ අර ආහාර දැනගත්ත දේ තමයි මේ ලෙඩ වෙන්නේ. පරක්කු මොකද කියලා බලන්නේ. ඒ නිසා ලෙඩ උනායි කියලා මේ තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා කියන්නේ. ළඟම ඥාතින් ඇතැම් මේ තමන්ගේ දරුවෝවත් තමන්ට කලින් ජීවිතෙන් සමු ගන්න පුළුවන්. දරුවෝ නෙමෙයි මොනබුරු මිනිගිරියන් වුණත් තමන්ට කලින් ජීවිතෙන් සමු ගන්න පුළුවන්. සමහර පිළිදෙන්න පුළුවන් දරුවන් වෙනුවෙන් තින්කම් කරලා පැහැමඩන්න. එහෙම නොවන කන්නේ දැනටත් තියෙනවා ලෝකෙ. ඒ නිසා එවැනි තත්ත්වයක් ආවොතින් තමන් කොහොමද ශක්තිමත්ව නොසෙලී ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කියන කාරණය තමයි කල්පියාම නෝණින් මතහගෙන ඉන්නේ. ඒ නිසා පින්තුරි බුදුහාමුදුර දේශනා කළේ තින්කම් කරන්නේ කොහොඳයි? දාන සීල භාවනාදී පුණ්‍යක්‍රියා නිතරම කරන්න. එහෙම කරනකොට එක පැත්තකින් අපේ ජීවිතයේ බෞද්ධෝග සම්පස්සාදී ලැබෙනවා. සමාකරණ පරිතු පහසු වෙනවා. නමුත් ඒ තුලින් විතරක් වෙනකන් අපට සෑහෙනකට පත් වෙන පුළුවන් කමක් නැහැ. අනෙක් පැත්තෙන් මෙන්න මේ ලෝකයේ තියෙන මේ රූප ආදී ස්කන්ධ පංචකයට තියෙන ආශාව ටිකෙන් ටික අඩු කරගැනීමේ වැඩ පිළිවෙලක් අපි යෙදෙන්නට ඕන. මේ වැඩ පිළිවෙල තියෙදෙන නම් ඒ සඳහා තමා සිල්වත් වෙන්නට ඕන. කය වචනේ සංවර කරගන්නට ඕන. කය වචනේ සංවර කරගෙන විතරක් බෑ. ඒ සඳහා හොඳ ධර්මඥානයක් තමයි තියෙන්න ඕන. ධර්මඥානෙ නිකන් ලැබෙන්නේ නෑ. ධර්මඥානෙ ලැබෙන්න නම් හොඳ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තමයි තියෙන්න ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය තමයි නිකන් ලැබෙන්නේ නෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න නම් අප ළඟ කල්යාණ ගුණ ඇති කරගන්නට ඕන. අපේ ළඟ හොඳ ගතිගුණ ඇතුනොත් තමයි ඒ වගේම කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙන්නේ. ඒ වගේ කල්යාණ මිත්‍රයන් අපට අනුශාසනා කරන්නේ අපේ ළඟ සත්පුරුෂ ගුණ දහම් තිබුණු ප්‍රමාණයට. ඒ නිසා තමයි ළඟ මුලින් සත්පුරුෂ ගුණ දහම් ඇති කරගෙන ඒ තුළින් තමයි ධර්ම ශ්‍රවණය කළා. ඒ දහම් හොඳට මතක තියාගෙන තමන්ගේ කය වචනය සංවර කරගනිමින් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නිතර සිද්ධ කරමින් ධර්මයේ ප්‍රධාන ඉලක්කය වන මෙන්න මේ විදර්ශනා ඥානය පිළිබඳව අනිත්‍ය දුක් අනාත්ම කියන මේ යථාර්ථය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලින් අපි නිතර යෙදෙන්නට ඕන. මේක හෙටට ප්‍රමාද කිරීම නෙවෙයි පින්තුනි. මේ අවබෝධය ලැබෙච්ච මොහොතේ ඉඳන්ම අපි මේ සඳහා ක්‍රියාත්මක වන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ත්‍රිවිධ රත්න ආශිර්වාදයෙන් මේ හැම දිනාටම නිරෝග නිරෝගී සම්පත් දිගාතරේ සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම සිදු කිරීමෙන් දායකත්වය උපුලීමෙන් ඒ පින්තුන් ගේමියගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. දායකත්වය උතුණන් පින්තුන් නමින් මියගේ සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අපහැම නමින් මියගේ යම් සංඥාකින් වෙනනම් ඒ සියලු ඥාතීන්ටත් මේ පින් උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියලා සාදෝ කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රස් කරගත් සියලු කුණධර්මයන්ගේ බලයෙන් සම්බන්ද්‍රිත දෙවියොත් මේ පින් අනුමෝදන්ව ඔබ අපහැම දෙනාමත් අපේ රටට සම්බුද්ධ ශාසනය බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කෙන ප්‍රතිමින් අපි දෙවියන්ටත් සිමන් හොදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ප්‍රස්තනගත මේ සියලු පුණ්‍යදර්මන්ගේ බලයෙන් ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත් ගැන සේවා සතර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමත් වේයන්තර සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පංචාච නින්දුං පා භයං පංචාච නින්දයා සෝකං පංචාච නින්දෝකා කුන්තු සම්වේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් විය නැති වෙත්වා ස්වමින් තැවෙන සත් ස්වම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුදු.